2016 වසරේ 5 මාසේ 26 වෙනිදා භාවනා වැඩසටහන. මේක ඔබේ වැඩසටහන, ස්වාමීන් වහන්සේගේ වැඩසටහන නොවේ. ඔබ ලබා ගන්න දක්ෂ වෙනවම ඔබට අවශ්‍ය දේ. ඔබේ ගැටලුවට පිළිතුරයි සැපයන්නේ. එනිසා සැබවින් ඔබ තේරුම් අරගෙන ඒ ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒකට විසඳුම් සොයා ගන්න එක ඔබේ තේරුම් යුතුකම බවට පත් වෙනවා. එනිසා මේ වැඩසටහන ඔබගේ වැඩසටහන. එනිසා අපි මුලින්ම තමන්ට තියෙන ගැටලු ධර්මය පිළිබඳව තියෙන සැක සංකා දුරු කරගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. ඒවා මුලින්ම ඉදිරිපත් කරන්න. ඒ වගේම මොන වගේ දෙයක් පිළිබඳවද අපි ධර්ම සාකච්ඡාව අද ආරම්භ කරන්න ඕන කියන එක වෙන තුන විසින් තීරණය කරන්න ඕනේ. ධර්මය දැන උගත්කම් වැඩි වෙන්න වැඩි වෙන්න මට පේන්නේ කට්ටිය ඒ අය ඒ උදවිය සීරියස් වෙනවා කියලා. කියන්නේ අර සීරියස් විදියට කොහොමද කියන්නේ, අර මූණේ සැහැල්ලුවක් නැතිව එන්න එන්න හරියට අර චිත්‍රපටයක දුෂ්ටයා වගේ ඒ වගේ මූණක් ගන්නවා. ඒක තමයි ධර්මයේ පිළිබඳව හොඳටම පරිණත භාවයේ ලක්ෂණ. ඔය අභිධර්ම ආචාර්යවරු එහෙම ඉන්නවා. එහිනාවක් අහලගම් පලාතක නැහැ. ඒ කියන්නේ උපරිම සීරියස් වෙලා ඉවරයි. මම හිතන්නේ එන්න එන්න දුෂ්ටයෙක් බවට පරිවර්තනය වෙනවා වගේ ධර්මයේ දකින්න දකින්න. එයාගේ එයා සීරියස් වෙලා විතරක් නෙමෙයි අනිත් අයත් ඒ தත්තෙට එයාව සීරියස් කරනවා. අනිත් කෙනා hina වුණත් වැරදි. හැරලා බැලුවත් වැරදි. කෑවත් වැරදි. නොකෑවත් වැරදි බවට පත් වෙනවා. මොකද ඔක්කොම දන්නවනේ. කියන්නේ වැරදි 1000ක් ඔළුවේ තියෙනවා. එයාට මුකුත් කරන්න බැහැ. දැනට අපිට පසු කාලීනව ග්‍රන්ථාරුඪ වෙලා ආපු බුද්ධඝම නොත් ඒක තමයි. අයි මොකක්වත් ඒකෙන් බේරිලා ගන්න පුළුවන් කම නෑ. ඒ තරම් ඒක ග්‍රන්ථාරුඪ කිරීමේදී විනාශ කරන්න දෙයක් හැදුවා. බුදුහාමුදුරුවෝ පෙන්වූ ආධ්‍යාත්මික නිදහස සම්පූර්ණයෙන්ම නැති කරලා දාලා මනුෂ්‍යාව ෘත සමාදාන වලට අරහින් ඉන්දියාවේ තිබුණු 26ක් මිත්‍යා දෘෂ්ටි තිබුණු සියලු ආගම් වල ඒවා මෙහි ගණන් පැටවුවා. ඊට පස්සේ ඉතින් ඒවා ඔළුවේ දාගෙන ඔළුව කරච්චල් කරගෙන කොඩි වැල්ලා දිනවා. ඊළඟට මොනවද පෙරහැරවල් යවනවා. වෙසක් කූඩු වෙල්ලන තොරන් ගහනවා, අප්පුඩි ගහනවා ඉන්නවා. ඒක නේද? ඒක තමයි වෙලා දෙන්නේ. අතව එකක් කරනවා. එක එකේ මලාම පොලිං ගහලා ගෙනිලා හොඳ කෑම වේලක් දෙනවා. බෙර ගහලා දාන්නේ තමයි කෑම වේල දුන්නේ යවුවා. ඒ ටික තමයි අපිට අවසානයේ ඉතුරු වෙන්නේ. තේම තත්ත්වයක් නෙමෙයි ධර්මය කියලා කියන්නේ. ඥානය ගුණය දිනු කර ගන්න දෙයක්. කොමද ඔබට අධ්‍යාත්මික අවබෝධය පිළිබඳව තියෙන තව තව ගැටලු කාරක තත්ත්වයන්? අවබෝධයට පත් වෙන අවස්ථාව දැන් අපි සටන් කර කර යන්නේ අපේ ළඟම තියෙන දෘෂ්ටිත් එක්ක. සම්මාදිට්ඨික වෙන්නනේ අපි මේ යන්නේ නේද? එතකොට අපි සටන් කරන්නේ දෘෂ්ටිත් එක්ක. නැත්තම් දුරු කර කර යනවා, ප්‍රහාණය කර කර යනවා. අකුසලයේ කියන්න පුළුවන්. සිත දමනය කරනවා කියන්න පුළුවන්. නැත්තම් අපි දෘෂ්ටි නැති කරන්න උත්සාහ කරනවා කියලා කියන්න පුළුවන්. ඔය කුමන වචනයකින් කතා කළත් එකම දේ. එහෙම සටන් කර කර යන කෙනාට ක්‍රමානුකූලව දෘෂ්ටි අඩු වෙනවා. දෘෂ්ටි අඩු වෙනකොට හිතේ ගතේ සැහැල්ලුවක් දැනෙනවා. එහෙම සැහැල්ලුවක් දිනු කරගෙන යන කෙනාට, පරීක්ෂා කරන කෙනාට තව තවත් සියුම් සියුම් තමන්ගේ දෘෂ්ටිගත බැඳීම් පවා එයා සොයන්න මහන්සි වෙනවා. මහන්සි වෙලා අවසානයේ මෙයා අවසාන දෘෂ්ටිය සිඳිනවා, දුරු කරනවා. ඒ අවසාන දෘෂ්ටිය දුරු කරාට පස්සේ මේ අධ්‍යාත්මික සියලුම චිත්ත ස්වභාවයන් බැඳලා තියන්නට, අල්ලා ගන්නට, රැඳී සිටින්නට එකදු දෘෂ්ටියක්වත් මෙහි නැති නිසා අධ්‍යාත්මය තුල පැවති මමංකාරය, එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය, මමත්වය, එහෙම නැත්නම් තෘෂ්ණාව, තණ්හාව කියන එකට කොයිබකවත් අල්ලගන්නට, එහෙම නැත්නම් රැඳී සිටින්නට කාරණයක් නැති වෙවි. මොකද වෙන්නේ? හරියට අර අල්ලගත් ආත්ත කැඩුනොත් එහෙම ගඟක ගහගෙන යන කෙනෙක් මොකද වෙන්නේ? එයා ඒ අත්ත පිටින්ම ගඟේ ගහගෙන යනවා. ඒ වගේ මේ අපේ මමංකාරය, මමත්වය අත්තක් හැටියට අල්ලගෙන ඉන්නවා අපි ළඟ තියෙන දෘෂ්ටි. අවසාන දෘෂ්ටියත් විදෙන තැනදී එයාට අල්ලගන්න අත්තක් නැතුව යනවා. එවිට මේ මුළු ඇඟෙම්ම ශරීරෙම්ම මමත්වයයි කියන ශක්තිය දිය වෙලා යාවේ, වාෂ්ප වෙලා යාවේ, අතුරුදහන් වෙලා යාවේ, දුරු වෙලා යාවේ, එහෙම නැත්නම් ජීවිතේ මේක හැලේවි, රැඳෙන්නේ නැතුව යනවා. ඊට පස්සේ තමන්ට ඒ කාන්තයෙන් තේරෙනවා මේක ඇතුළේ යම් බලවේගයක් රැඳිලා තිබුණා. මාව වේදනාවට පත් කරන, මාව කුපිත කරන, මාව දැඩි අන්තගාමී ලක්ෂණයන් වලට ගෙනියන බලවේගයක් මෙතන තිබුණා. ඒක දැන් රැඳෙන්න තැනක් නැතුව පහව ගියා, දුරව ගියා, අතුරුදහන් වෙනවා. තමන්ට සමහර විට ඒක දැනෙනවා, ශරීරයේ ලොකු බරක් නිදහස් වෙනවා වාගේ, සමහර අයට ලොකු කම්පනයක් එක්ක. කම්පනයක් කියලා කියන්නේ එක අලුත් අත්දැකීමක් වගේ දෙයක් වෙනවා. සමහර අයට මරණය සිද්ධ වෙනවා වගේ අත්දැකීමක් ඇති වෙනවා. සමහර අය ළඟටම ඇවිල්ලා නිසි අවබෝධයට පත් වෙන්න තියෙන අවකාශයේදී ඒ ස්වභාවයට, ධර්මයට තව ඉඩ නොදීමින් නැවතත් බැඳෙන ස්වභාවල් තියෙන අය ඉන්නවා. සම්පූර්ණයෙන්ම නිදහස් කරලා දාන, තැහැරලා දාන අය ඉන්නවා. ඊට පස්සේ ඉතුරු නැතුවම තමන්ගේ අභ්‍යන්තරයේ තිබුණු දෙයක් සම්පූර්ණයෙන්ම අහෝසි වෙලා යනවා, දුරු වෙලා යනවා, ඊට පස්සේ තමන්ට ලැබෙනවා හොඳ සැහැල්ලුවක්. එමත් නැත්නම් තමන්ගේ හිතට ලොකු විවේකයක්, තමන්ගේ මොළයට ලොකු විවේකයක් ලැබෙනවා. ඒ අත්දැකීම එකිනෙකාට යම් යම් වෙනස්තාවයන් ඇති වෙනවා. නමුත් කෙසේ නමුත් අපි දුරු වෙන්නේ දෘෂ්ටිය ඇති වෙන්නේ සම්මා දිට්ඨියට. සම්මා දිට්ඨිය කියන්නේ පිරිසිදු දැකීම, පැහැදිලි දැකීම, යහපත් දැකීම. යහපත් දැකීම තුළ කියන්නේ වෙනදා සංකල්ප, වර්ණ, හැඩ ස්වરૂප, ලෝභ ද්වේෂ මෝහ ඇස්වල තවරගෙන බලපු ඒ ඇස පිරිසුදු වෙනවා. ඒ අකුසල ධර්මයෝ නැහැ. ඒ අකුසල මූලයෝ නැහැ. සසරට හේතු වෙන කරුණු නැතිව දකින්න පටන් ගන්න. ඊළඟටත් හිතන්න පුළුවන්. ඊළඟටත් දෙයක් ප්‍රතික්ෂේප වෙච්ච සිතුවිලි පහළ වෙනවා. එහෙම මොනව පහළ වුණත් ඒ සිතේ අර වෙනදා තිබුණු අවිද්‍යා සාගත භාවයේ නැ විද්‍යාත්මක. දැන් රහතන් වහන්සේලාත් බුදුවරුත් මාර්ගඵලලාභීනොත් සාමාන්‍ය මිනිසුන්ගේ පැවැත්මක් තුළ සාමාන්‍ය මිනිස් ශරීරයක් තුළම වාසය කරනවා. කමම් බිමම් යනවා, ආහාර පාන ගන්නවා. නමුත් ඒ කිසි දෙයක අර නිලුම්පත දිය නොරඳන්නා වූ වාගේ ඒ රහතුන්ගේ සිතෙහි, ආර්ය ශ්‍රාවකයාගේ සිතෙහි මොනතරම් වැහි බිඳු ජල බිඳු ඇටුණා නොරඳන ගතියක් ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ පුජ්‍යලත්වය දුරු වීම සමග. දුරු වෙන අවස්ථාවේදී අනිවාර්යයෙන්ම තමන්ට මරණයටපත් වෙනවා වගේ අත්දැකීමක් දැනෙනවා. සියල්ල අතහැරෙන්න යනවා වගේ අත්දැකීමක් දැනෙනවා. ඒ අතහැරීමට ඉඩ දෙන්න ඕන. ඒකට බය වෙන්න හොඳ නෑ. ගොඩක් අය අතහැරුණොත් මට මොකවත් නැතුව යාවි. එතකොට මමෙක් නෑ නේද මෙතන කියලා කල්පනා කරලා ඒක අල්ලගන්න බලන්න. එහෙම බලන්න හොඳ නෑ. අපි තේරුම් අරගෙන ඉන්න ඕන. හෙට අහිමි වෙන දේ අද ඇතහැරීමෙන් මට කොමන අලාභයක්ද කියලා කල්පනා කරන්න ඕන. හෙට අහිමි වෙන දේ අද ඇතහැරීමෙන් මට කොමන අලාභයක්ද. ඒ ඇතහැරීම නැති වෙනකොට තමයි ඒකත්ෝ යමක් අල්ලගෙන එතනම නතර වෙලා වාසය කරන්නේ. දෘෂ්ටි අතහැරියහම ආයෙ නැවත නැවත කරන්න, කියන්න, සිතන්න, වඩන්න මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක තමයි දහම, ඒක තමයි ප්‍රවැත්ම, ඒක තමයි වර්ධනය කිරීම කියලා කියන්නේ. ඉස්සරහට මෙතන ස්වාමීන් වහන්සේදී කියන්නේ මේ ගොඩට ඇදලා දානවා කියලා පළවෙනි අවස්ථාවට. ඊට පස්සේ ඉතින් මම මුකුත් කියා දෙන්නේ නැහැ කියලා කියනවනේ. ඒකෙන් අදහස් වෙන්නේ තව තැනකට ගිහිල්ලා මොනවා හරි ධානයක් හෝ භාවනාවක් හෝ ඉගෙන ගැනීමක් හෝ කරන්න ඕනේ කියන එක නෙමෙයි. ඊට පස්සේ එයා දන්නවා එයාගේ දහම වැඩෙන විදිය. ආයි මහමුදුරු කියන්න උවනා නෑ. එයාගේ දහම එයා වැඩෙන විදිය දන්නවා. දැන් වඩලා වඩන්න යන තැන වැඩෙන්නේ නෑ, වැඩිම විනාශ වෙනවා. ස්වභාවයට ඉඩ දෙන තැන තමයි ඒක වැඩෙන්නේ. දැන් පැලෑටියක් වුණත් එහෙම නේද? අපි වඩලා වඩන්න ගියොත් එහෙම වැඩෙන්නේ නෑ. ඒක පැලකන්නක ස්වභාවයට ඉඩ දෙනවා. ඉඩ දුන්නාම ස්වභාවය තුළ වැඩෙනවා. නමුත් අපි දන්නේ නෑ එහෙම වැඩිමක්, එහෙම ක්‍රියාවලියක් මේ ලෝකෙ තියෙනවද කියලා. අන්න ඒක තමයි අපේ තියෙන මෝහකතාවය. අපි තේරුම් ගන්න ඕන එහෙම දෙයක් ලෝකෙ තියෙන. පුජ්‍යල ශක්තිය නෙමෙයි මේ ලෝකෙ තියෙන ප්‍රබලම ශක්තිය, මේ විශ්ව ශක්තිය, ස්වභාව ධර්මයේ ශක්තිය, නිර්වාණ ශක්තියයි කියලා තේරුම් ගන්න. එතකොට පුජ්‍යල ශක්තියෙන් ධ්‍යාන හරි ධර්මයේ වඩවන්න හරි වඩන්න හරි යන තැන මොකද වෙන්නේ? එයාගෙම මොට වීම එතන සිද්ධ වෙනවා. තේරුම් ගන්න, පුජ්‍යල ශක්තියට කිසි දෙයක් කරන්න ඉඩ නැහැ. ලෝකෝත්තර භූමිය තුල, ලෝකෝත්තර භූමිය තුල එවැනි අවස්ථාවක් නැහැ. මේ ශක්තියට කරන්න පුළුවන් දසම දෙයක්වත් නැහැ. දැන් මහා පෘථුවිය කැරකෙන, ලෝකය දියුණු, මේ මහා පෘථුවිය කැරකෙන පෘථුවියට අඩයක් ගහන්න හරි නතර කරන්න හරි මේ පෘථුවියේ මිනිස්සුන්ට ශක්තියක් තියෙනවද? එහෙම පුළුවන් කම නෑ. ඒක විශාල ධර්මතාවය. ආන්න ඒ වගේම මේ ලෝකෝත්තර ධර්මතාවය ඒ වගේ. ඒකට මේ පුජ්‍යල මනසින් බහැගෙන ගිහිල්ලා කිසි දෙයක් කරන්න බෑ. දැන් අපි අදහස් කරන්නේ මේක වඩන්න දෙයක් නෑ කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? වඩන්නේ සියල්ල කවුද? පුජ්‍යල නිසා. ඒ ඔබ හඳුන ගන්න පුජ්‍යලත්වයෙන් තොරව වැඩෙන දහම, පුජ්‍යලත්වයෙන් තොරව පවතින දහම, පුජ්‍යලත්වයෙන් තොරව දියුණු වෙන දහම. එහෙම නැතුව තව තැනකට ගිහිල්ලා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. තව තැනකට ගිහිල්ලා ඉගෙන ගන්න කරන්න දෙයක් නැහැ. ඒ ප්‍රශ්නෙට යම් පිළිතුරක් ලැබෙන්නේ නැති තව ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. අපේ මනස ඉහළට ඉහළට වැඩෙනකොට පින්නතුනේ හරියට ඒකත් අපි අර පෘථුවියෙන් ඈතට යනවා වගේ දෙයක්. පෘථුවියෙන් ඈතට යන්න යන්න අහසේ මොකද වෙන්නේ? පොළොවට ඇද ගැනීමේ ගුරුත්වාකර්ෂණ බලය අඩු වෙනවද නැද්ද? එහෙනම් අපි මේ ඉන්ද්‍රිය සංවරය කරන, ඉන්ද්‍රියන්ගෙන් ඈත් වෙන්න ඈත් වෙන්න, මේ සංකල්ප වලට, දෘෂ්ටි වලට, ඉන්ද්‍රියන් වලට තියෙන බරගතිය, ලිංගතුකම, බැඳීම ඈත් වෙවි ඈත් වෙවි. අවසානයේ පෘථුවිය උනත් ගොඩාක් ඈතට ගිය අපිට මේ පෘථුවියත් අබෑටයක් තරමට දකින්න පුළුවන්. ආන් ඒ වගේ ඈතට යනවා ආදන් වහන්සේ නම ආර්ය ශ්‍රාවකේ ටිකෙන් ටික මේ ඉන්ද්‍රියන් සහිත ශරීරයෙන් ඈතට ඈතට, මනසින් ඈතට ඈතට යනවා. පාවෙන ගතියක් තියෙන්නේ ඔය චන්ද්‍රිකාවල් රඳවල තියෙන සැටලයිට් රඳවල තියෙන ඒ තත්ත්වයට ගියාමත් ඒ පාවෙන සාමාන්‍ය පොළොවට ඇද ගන්න ගුරුත්වාකර්ෂණ බලයක් තිබුණා පාවෙන ගතියක් ඇති වෙනවා. අන්න ඔබත් ඒ ඉන්ද්‍රියන් අතර ඍජුව වේගින් කාන්දම් වගේ ඇවිල්ලා හිතෙහි ඉන්ද්‍රයන් වල මේ පතිත වෙන වේගවත් ගතියක් නෙමේ ඔබට ඇති වෙන්න ඕන මේ ඉන්ද්‍රයන් අතර පාවෙන ගතිය. තමගේ සිතුවිලි වල පාවෙන ගතිය, කරනලු ගතිය නැති වේගෙන් ටක් ගාලා වදින ගතිය. දැන් බලන්න සමහර අයට මේම කරනකොට තරහ යනවා. තප්පරය. ටක් ගාලේ හිතර වදිනවා. ඇද ගන්න ඇයි? යථාම පෘථුවේ ඉන්නේ. ගුරුත්වාකර්ෂණ බලය වැඩි, එයාට ඉන්ද්‍රිය බද්ධය වැඩි ඒකයි. ඒ නිසා එයා පාවෙන ගතියකට එන්න ඕන. සිතවිලි වුණත් ඒ නිවැරදි අතහැරීමේ ගුණය ප්‍රකට වෙනකොට, ප්‍රගුණ වෙනකොට පා වෙන ගතියක් ඇති කෑ ගහන කියන තරම් ධර්මයක් නෑ පින්නතුනේ. තර්කවාද කළා කියා දෙන තරම් දෙයක් නෑ. මෙහි ඇත්තේ ඉතා සෞම්‍ය වූ නිහඬ බවක් පමණයි. දහම කියවන්න වචන අනවශ්‍යයි. දහම ශ්‍රවණය කරන්නත් වචන අනවශ්‍යයි. සිතවිලි අවසන් කරපු තැනින්, වචන අවසන් කරපු තැනින් නිහඬවන්න. නිහඬවන්න දෙයක් නැහැ, නිහඬ වෙනවා ඔබ වචන අවසන් වූ තැනින්. නැත්නම් වචන අතර නිතර මහන්නේ මම මෙහෙම කළොත් හොඳද? එහෙම නැත්නම් මම මෙහෙම හිටියොත් හොඳද? එහෙම නැත්නම් මම මේ විදියට භාවනා කරන්නද? එහෙම නැත්නම් සිතවිලි අතහැර අතහැර යන්නද? ඕමෝමෝමෝ මහගෙන නාගෙන ගිහිල්ලා අවසානයේ ඔබට වචන එපා වෙන්න ඕන. එදාට තේරෙයි ඔබ උත්සාහ කළේ දෘෂ්ටිගත වෙන්න කියලා. ඒ කියන්නේ අපිට නිරන්තරයෙන්ම ඉරියව්වක් අවශ්‍යයි ඉන්න නේද? දැන් ඔබට ඉන්න කිව්වොත් මම වාඩි වෙලා ඉන්නද? ඔබ මගෙන් අහන දේ තමයි. එහෙම නැත්නම් සක්මන් කරමින් ඉන්නද? ඇවිදින්මින් ඉන්නද? සිටගෙන ඉන්නද? මොන ඉරියව්වෙද මම ඉන්න ඕන කියලා අහනවා නේද? ඉරියව්වකින් තොර ඔබට වාසය කරන්න බැරි නිසා මනසත් එහෙමයි. මනස ඔබට සංවරව තබා ගන්න කියලා කිව්වහම ඔබ මාගෙන් අහනවා මොන ඉරියව්වද මම ඉන්න ඕන. එකම එක තැනක ධර්මයේ සඳහන් වෙනවා, ඒක තමයි හරි වැදගත්. ආනන්ද හාමුදුරු රහත් වෙන්නේ සතර ඉරියව්වෙන් තොරවයි කියලා. නේද? ඒක භෞතිකවාදී ක්‍රමයට පෙන්නලා තියෙන්නේ අවසානයේ භාවනා කරලා සක්මන් කරලා විදර්ශනාවේ යෙදිලා උන්වහන්සේට ඇති වෙලා පොඩ්ඩක් විවේක ගන්න කියලා. ඕ කොට්ටේට ඔළුව තියන්නට කලින් එතකොට සිටගෙන ඉන්න ඉරියවටත් නැමෙ, වැතිරලා ඉන්න ඉරියවටත් නැමෙ. ඒක භෞතික ක්‍රමයකින් තමයි පැහැදිලි කරන්නේ. මම දකින්නේ ඒකේ පරමාර්ථ ක්‍රමයක්. හැම රහතන් වහන්සේ කෙනෙක් හැම ආර්ය ශ්‍රාවකෙක්ම බිහි වෙන්නේ සතර ඉරියව්වෙන් තොරවයි. බුදුරජාණන් වහන්සේ ඉරියව් හතරෙම නැහැ. මේ සතර ඉරියව්වෙන් තොරව ධර්මයේ තේරුම් ගත්තට පස්සේ එයා ඉරියා භාවිතා කරන්නේ නැහැ. කිසිම ඉරියව්වක් භාවිතා කරන්නේ නැහැ. ඔබත් බලන්නේ ඉරියව්වක් භාවිතා නොකොට ඉඳලා අධ්‍යාත්මිකව. නැත්තම් ඔබ ඉරියව්වක සිටිනවා නම් ඔබේ ඉරියව්ව ඔබ අඳුන ගන්න. ඉරියව්වෙන් නිදහස්. භාවනාවේ කියලා ඔබ කොහොමද මුළු ගැන්වෙන්න එපා. භාවනාවේ කියලා ඔබ කිසිම තැනක මුළු ගැන්වෙන්න එපා. ඔබට ස්වාධීන නිදහස තියෙනවා. ඒ නිදහස තුළ අවදි වෙන්න. සම්‍යක් ඥානයෙන් සම්මා දිට්ඨියෙන් අවදි වෙන්න ඔබට මුළු ගැන්වෙන්න අවශ්‍ය නැහැ. මේක කරන්න දෙයක් ඇත්තේම නැහැ. කරන දේවල් ඔක්කොම අයින් කරලා. කළ යුතු සියලු කාර්යයන් අවසන් කරන්න. අවසන් කරපු වැඩ ඇති කෙනෙක් හැටියට වාසය කරන්න. අධ්‍යාත්මික කටයුතු සියල්ල අවසන් කරපු කෙනෙක් හැටි. ආයි මට මේ ලෝකේ කරන්න දෙයක් නැහැ. ඒ ධර්මය වඩන අවස්ථාවේදී ඇස පියා ගන්නවා නම් ඇස තදින් පියා ගැනීම වලකින්න ඕන. ඇස වමනාවෙන් තදින් පියා ගත්තොත් ඔබට එක එක වර්ණ රූප එහෙම පේන්න පටන් ගන්නවා. ඇසේ තෙරපීම නිසා ඒ සෑස තදින් පියා ගැනීම වලකින්න ඕනේ. එහෙම නැත්නම් ඊටාම හොඳයි. අර අහේතුක සිත් තමන්ට පේන්න පුළුවන්. කියන්නේ ලෝභ, දේශ, මෝහ මූලයන් නැති, හේතු නැති අහේතුක සිත් ඇවිල්ලා කිසිම තැවරීමක් නැතුව ඒවා යනවා. ඒව දිහා බලන් ඉන්න පුළුවන්. අර ගඟක් අයිනේ වාඩි වෙලා ඉන්න මිනිස්සේ ගඟ දිහා බලන් ඉන්නා වගේ. එයාගේ පාඩුවේ අදතහරහර බලාගෙන ඉන්නවා ගඟ දිහා. අන්න ඒහා සමාන දුරස්ත භාවයකින් අහේතුක සිත් පහළ වීම, සිතුවිලි ඇවිල්ලා නැති වෙලා යනවා. හේතුවක් නැහැ, ඔහේ එනවා යනවා. තමන් ඒ කිසිකට අහු වෙලාව බැඳිලවත් නැහැ. පොර සම්මුති කාරණයකදී අපි අනුගත වෙනවා කියන්නේ සිතුවිල්ලක් එක බැඳිලා අවදි වෙලා ක්‍රියාසිතකින් ක්‍රියාවිය දෙනවා, චේතනා කර්ම නැතිව. එතන ලබා දෙන්නේ උදාහරණය. උදාහරණයෙන් අපි අදහස් කරන්නේ නොවැළෙන තත්වය. ඒ කියන්නේ ගඟේ ඉන්න කෙනා හා ගඟ අතර බැඳීමක් නැතුව ඉන්නවා කියන එක. ඉතින් බාහිර හැම උදාහරණයක්ම ඉන්ද්‍රිය සාපේක්ෂිත ක්‍රියාපද්ධතියකින් තමයි පවතින්නේ. නමුත් මේ ඉන්ද්‍රිය සාපේක්ෂිත ක්‍රියාපද්ධතියකින් තොරව අවස්ථාවට මේ ඉන්ද්‍රිය පංචේන්ද්‍රයන් වලින් ඇලෙන පුජ්‍යලේම යම් ස්ථානයක තියෙන උදාහරණයක් ගන්නවා. එතනින් අපි ගන්නේ ගඟක් අයිනේ සාමාන්‍ය මනුෂ්‍යට ඉන්ද්‍රියන් වලින් ඇලෙන ස්වභාවයක් නැතිව සාමාන්‍ය විදියට එයාට ඌමනාවෙන් ඇලෙන්න උනත් ඒකට ඇලෙන්න බැරිව, එහෙමත් නැත්නම් එයා ඒක ගණන් නොගෙන ගඟ මැද පාවෙන දෙයක් නිසා. දැන් අපි පොල්ෙල්ලක් හිතනවා, එහෙම නැත්නම් දණු කැබැල්ලක් ගහගෙන යනවා. ඌක ඉතින් ගන්නවත් එයා කල්පනා කරන්නේ නැහැ මොකවත්. ඌ ගහගෙන යනවා. ඉතින් එයා අතහැරීමෙන් බලන් ඉන්නවා. ඒක ස්වභාවයෙන් ගහගෙන යනවා. සියලු කටයුතු අවසන් කරපු කෙනාට ඉතින් අර අරමුණු පහළ වෙනවා. ඒ හේතුවක් නැතුව යම් දෙයක් පහළ වුණාට ඒ සිතවිලි ධාරාව තුළ මොකද වෙන්නේ? අර ගඟ මත ඉන්න මිනිස්සයට වගේ ඒ සිතවිලි වල තියෙන දැනීමෙන් එයා ඈත් වෙනවා. ඒකර මේ පුජ්‍යල ඇසට පමණක් නෙමෙයි යමක් පේන්නේ පුජ්‍යලත්වයෙන් තොර ඇසටත් පේනවා. පුජ්‍යලත්වයෙන් තොර ඇසට දැන් ඔය උදාහරණයක් වශයෙන් එළියේ කාර් එකක් තියෙනවා. කාර් එකේ අයිතිකාරයටත් කාර් එක පේනවා. කාර් එක අයිති නැති අයටත් කාර් එක පේනවා. ඒක තමයි එක උදාහරණය. බැඳීම් සහිතවම නෙමෙයි හැමදේම පේන බැනින් රහිතවත් පේනවා. එතකොට මෙතන වැදගත්කම තියෙන්නේ මේ අධ්‍යාත්මය තුළ බැඳීම් රහිතව දැකීම. බැඳීම් රහිතව දැකීම. එතකොට මේ දැකීම නැති කරගත්තොත් එහෙම අපි මේ යනවා. දැකීම නැති කරන්න බෑ. දැකීම තියෙනවා. මොනවද දැකීම තුළ නැත්තේ? ඕ පංච උපාදානස්කන්ධේ නෑ. ලෝභ ද්වේෂ අකුසල සිත් නැහැ. රෝට ඇදබැඳ තමන තත්ත්වයක් නැහැ. එහෙම නැත්නම් අපි දැකීම් නැති කරගන්න එපා නේද? සිතුවිලි නැති කරගන්න එපා. ශබ්ද නැති කරගන්න එපා. ඒව ඇහෙන්න ඕන. ශබ්ද ඇහෙන්න ඕන. අවබෝධයෙන් සවන් දෙනවා. අවබෝධයෙන් දකින්න. අවබෝධයෙන් සිතුවිලි අතර තමන් වාසය කරන. විපාක උපදවන කර්මපතයන් සැකසෙන්නේ නැති විසිටවලට කියනවා මොකද කියන්නේ? අහේතුක සිත්. මේ අහේතුක සිත් මාලාව තියෙන්නේ හොඳටම වැඩ කරන්නේ ආර්ය ශ්‍රාවකයන්ට. කර්මපතයක් හැදිලා තැන්පත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ කුසල අකුසල කර්මයක් වෙන්නේ. කුඩා ළමයාගේ දහමක් තියෙන නිසා නෙමෙයි එයා ගන්න ඇත්තේ. එයා තාම මේ ගන්න පුරුදු වෙලා නැහැ. ගන්න හැකි ශක්තිය තියෙන එක පුරුදු වෙලා නැති නිසා එයා තාම එතෙන්ට එන්නේ නැහැ. දැන් සමහර අය තරහ යන්නේ නැහැ. එයා දන්නේ නැහැ මොකද කියනවනම් තරහ යන්න හේතු සාධක ඇති වෙලා නැති නිසා. ඒකනේ අපි අර කියන්නේ කෙනෙකුගේ ස්වභාවය බලන්න පුළුවන් ප්‍රශ්න ඇති වුණාම කියලා ගැටලු ඇති වුණාම කියලා. පොඩි ළමෙක් ධර්ම අවබෝධය කරගන්නද කියලා කෙනෙක් අහුවත් කියන්නේ නැහැ. පොඩි ළමෙක් අවබෝධ කරගන්න නෙමෙයි. යා තාමාර ඉන්ද්‍රයන් ගුරුසුට ගන්න තේරුම් අරගෙන නැතිකම තියෙන්නේ. ඒක උදාහරණයට ගන්නවා. ඒක යම් උදාහරණයකට ගන්නවා. උදාහරණ සපයන බොහෝම අමාරුයිනේ මේ ලෝකෝත්තර ධර්මයට. නිවනට එහෙම උදාහරණ සපයන හරි අමාරුයි. ලෝකෙින් උදාහරණ හොයන්න බෑ. නමුත් බුදුහාමුදුරුවෝ එකක් දෙකක් උදාහරණ සපයලා දීලා තියෙනවා. ඒ වගේ දැන් අපේ ඉන්ද්‍රියන් වලින් ලොකු හපංකම් කරන්න පුළුවන් කියලා සිතුවට ලොකු හපංකම් ගොඩක් කරන්න බෑ. මේ ඉන්ද්‍රිය ශක්තිය නෙවෙයි. සරලව ගත්තොත් ඇලෙනවා ගැටෙනවා. ඇලින් ගැටීම් සිද්ධ කරන්නේ. ඇලින් ගැටීම් කියන මේ ක්‍රියාවලිය නිවනට බාධාවත්ද නැද්ද? බාධාවත්. අරමුණු කරන්න බැරි දෙයක් නේද කියන්නේ. එතකොට අපි මේක අරමුණු කරගන්න කොච්චර උත්සාහ කළත් අරමුණු වේද? අරමුණු කරගන්න දරන උත්සාහය තමයි නිවරට බාධා. මේක පවත්ව ගන්න බැරි දෙයක්. එතකොට අපි යමක් පවත්ව ගන්න උත්සාහ කළොත් එතන තමයි අපිට නිවන අරමුණේ. නිවනට අපි යන්න උත්සාහ කරගත්තොත් අපි යන්න බැ තියෙන තැනක් නෙමෙයි. ඒකට යන්න උත්සාහ කරොත් අපි ඒක තමයි වැරද්ද බවට පත් වෙනවා. නිවනට එන්න අපි උත්සාහ කරමු. වැරද්ද වෙන්නේ එන්න උත්සාහ කරන එක. නිවන දකින්න උත්සාහ කළොත් වැරද්ද වෙන්නේ දකින්න උත්සාහ කරන එක. ඔන්න ඔය ආකාරයට මනාව තේරුම් ගැනීමෙන් තමයි අපිට නිවන දකින්න පුළුවන්. මනාව සිත පිහිටවීමෙන් තමයි අපිට නිවන දකින්න පුළුවන්. ඔව් ගොඩාක් දෙනකොට කියනවනේ මේ මොහොත මේ මොහොත මේ මොහොතේ ඉන්න මේ මොහොතේ ඉන්න කියලා මතක් කරනවනේ. කොහොමද ප්‍රශ්නය? මේ මොහොත දැන් මා කලින් කියපු මොහොත ටීවී කැමරාවකින් රෙකෝඩින් කළා නම් වොයිස් රෙකෝඩර් එක ගියා නම් අර මේ මොහොත කියපු එක දන්න මම ආයේ රිවයින් කරන්න වෙනවා නේ. පිටපස්සට ගිහිල්ලා තමයි අර මේ මොහොත කියන එක තප්පර කීපයකට කලින් දැන් හොයා ගන්න වෙනවා. ධර්මයේ මේ මොහොත කියලා කතා කරන්නේ ගමන් නොකරන දෙයකට. ෂය වෙවි පාවෙලා ගලාගෙන යන එකන කාලයක කාලය මෙහෙම ගලාගෙන යනවා නේද? අවුරුදු 60ක් පාවෙලා යන කාලය ගලාගෙන යනවා. ධර්මී ෂණය කියලා කියන්නේ මේ මොහොත කියලා කියන්නේ හර ගලා යෑමේ කාලයේ ස්වභාවය. ධර්මයේ කියනෝ නම් තිපරි වට්ටමක් තියෙනවා. හරි ඒක ඔර්ලෝසු කටුවේ කටු තුනක් වගේ තමයි. මේ තිපරි වට්ටමින් නිදහස් වීම ධර්මයෙන් කතා කරනකොට තව එක අපි පැහැදිලි වෙන විදිහට මතක් කරගන්නත් එහෙම ධර්මයේ මේ මොහොතේ සිටිනවා කියන්නේ ඒ මොහොත අතීතයකට හෝ අනාගතයට වර්තමානයට මුණ ගැහෙන්නේ නැති අවස්ථා. ඒක තමයි අකාලික මොහොත. අපිට මොකද හිතෙන්නේ මේ අකාලික මොහොත ගැන? ඔව්, අපි ඉන්ද්‍රියන් අතහරින තරමට තමයි අපි අකාලික මොහොතට පත් වෙන්නේ. කාලය අතහරින තරමට තමයි අපි අකාලික මොහොතට පත් වෙන්නේ. දැන් මොනවද කරන්න? අකාලික මොහොතට ගියපු කෙනෙකුට මොනවද කරන්න තියෙන්නේ? නට නටා ඉන්නේ තියෙන බෙර ගගා. ඇයි නේද? පට්ටු මොනව කරන්නද? මම දිනවා මම දිනවා කිය කිය ඉන්නේ තියෙන්නේ. ආලලන්ද ශාසන ඉතිහාසයේ මේ උදාන යන් දැන් තියෙනවා නේද? රහතුන් ප්‍රකාශ කර උදාහරණයක් තියෙනවා. ආත්මේ නිවාසයලා ප්‍රකාශ කර උදාහරණයක් තියෙනවා. ඒ වගේම විසාකා උපාසිකා වගේ අය විහෙර විහාරයේ හදලා පූජා කරලා නේද? ඔය සමහර අය උමුතුවෙන් කියලා හිතුවා මේ මහා උදානය උදාන කවි කියමි ඇය ආරාම පුරා ඇවිදිනවා. කියන්නේ ප්‍රීති වාක්‍ය ප්‍රසාද සින්දු කේකේ ගියා විරුඳු කේකේ ගියා. ඇයි හිතේ සතුට? අද විරුඳු කිව්වොත් එහෙම සින්දු කිව්වොත් එහෙම අර එදා වගේම තමයි. පුතජනියෝ ටික හිතන්නේ මොකද්ද? මෙයාගේ පොළොළුව සෞතු වෙන මොකක් හරි. අර සීරියස් වෙන්නේ නැහැ. ඒ සීරියස් ගති නැතුව යනවා. දැන් පුළුවන් ද හැමෝටම මේ මොහොත දැන් ලෝකෝත්තර වශයෙන් කියවෙන මේ මොහොත කිසි විටක එහෙම අතීතයට පාවෙන්නේ නැහැ. හැම මොහොතම මේ මොහොත. අතීතයට එකතු නොවන මේ මොහොත. ආර්ය ශ්‍රාවකයාට පවතින හැම මොහොතම මේ මොහොත. යාලු කිසි විටක අතීතයක් නැහැ, කිසි විටක අනාගතයක් නැහැ. හැම විටම පවතින මේ මොහොත. ඇයි අතීතයක් නැත්තේ යාට? එයාට රෙකෝඩින් එකක් නැහැ. කියන්නේ මෙමරි කාඩ් එක ගලවලා තියන්නේ යා. රෙකෝඩින් කැමරාවල යන්ත්‍රවල තියෙනවනේ නේද? මෙමරි කාඩ් එක ගලවලා රෙකෝඩින් කරන්න බලා. ඉවලේ සද්ද ඉවලේ නැති වෙලා එකක්වත් පටිගත වෙලා රෙකෝඩින් වෙලා නැහැ. ඔබේ මෙමරි කාඩ් එක කියන්නේ මොකද්ද කියලා අඳුනගන්න. මොකද්ද මෙමරි කාඩ් එක කියන්නේ? ඔබ විසින් ඇතුළත් කරගන්න ලද දත්ත සමුදාය. ඒ දත්ත සමුදායට තව තව දත්ත මෙමරි කාඩ් එක යොදාගෙන එකතු කරනවා. ධර්මයත් ඒ මෙමරි කාඩ් එකටම දාගන්නවා. ඒ මෙමරි කාඩ් එක ගලවලා ඉසි කරලා දා. මෙමරි කාඩ් එකක් නැති රෙකෝඩින් ප්ලේයර් රෙකෝඩින් යන්ත්‍රයක් වගේ කැමරාවක් වගේ මෙමරි කාඩ් එකක් නැති මිනිස්සෙ ඉතින් ඒ මනුෂ්‍යයටත් එතන ඉඳලා පුළුවන් අතීතය කල්පනා කරන්න පුළුවන්, අනාගතය ගැන කටයුතු කරන්න පුළුවන්. නමුත් තියෙන්නේ මොකක්ද? අර උපවිඥානයකින් මේක අල්ලන ස්වභාවය නැහැ. එතනින් කිසිවක් උපාදානය නොකොට ඊළඟට යායේ සියලුම දේ සිද්ධ කරන්නේ. හොඳට තේරුම් ගන්න, දෝෂයේ තියෙන්නේ කරන තැන. ක්‍රියාව තුලමයි තියෙන්නේ. ඔබ මේ මොහොතේ කරන ක්‍රියාව අවසන් කළොත් ඔබ සැනසෙවිදායක පුජ්‍යලේ. ඔබේ ගැටලුව තියෙන්නේ මේ මොහොතේ ක්‍රියාව සමග. මේ මොහොතේ ක්‍රියාව සංසිඳෙව්වොත්, ක්‍රියාව ඉක්මෙව්වොත්, ක්‍රියාව අතහැරියොත් ක්‍රියා නොකර සිටියොත් වැටෙනෝ අකිරියාවට. ක්‍රියාව අතහැරියොත් ඔබ ක්‍රියාව ඉක්මවුවොත් ඔබ කර්මයෙන් නිදහස් වෙනවා. ක්‍රියා නොකර සිටියොත් වැටෙනවා ක්‍රියාවට. ක්‍රියාව ඉක්මවුවොත් ඔබ වැටෙනවා කර්මය ඉක්මවූ ධහමට. එනිසා හොඳට තේරුම් ගන්න, මේක ක්‍රියාව නතර කිරීම නෙමෙයි, මේක ක්‍රියාව ඉක්මවීමයි. එනිසා අක්‍රියාව අක්‍රියා ධහම නොමේ. දැන් ධර්මය අවබෝධ කරගත්ත අයට ධර්මයේ පිහිටන එක බොහොම හොඳට නුවණ අවදි කරගත්තාම තමයි ධර්මයේ පිහිටන්නේ. ධර්මය අවබෝධ කරගත්තේ නැති අය අමාවක දවසක අස්ලොන් ගහක් දෙපළ වන්නට දුන්නෙන් විදින වාසේ සැලකිලිමත් වීමෙන් අවබෝධයෙන් අවබෝධය ඇති කරගත යුතු දෙයක් තමයි ධර්ම. ඔබේ හිත අවබෝධයට පත් වෙලා නැත්නම් මේකේ දුර්වලතාවය තමයි තවමත් ඔබේ සිත පුජ්‍යලයා පිළිගන්නවා, මමත්වයේ පිළිගන්නවා, පුජ්‍යල ක්‍රියාකාරකම් පිළිගන්නවා. තමන්ගේ මානසික ක්‍රියාවලිය මිත්‍රයෙක් හැටියට, යාළුවෙක් හැටියට, සහෝදරයෙක් හැටියට, ඥාතියෙක් හැටියට, ගුරුවරයෙක් හැටියට යොදා ගන්නවා. කර්මය සතුරුයි. කර්මය සතුරුයි ඔබට. නිවනට කර්මය සතුරුයි. නිවන වැඩෙන තැනවත්, නිවන වඩන තැනවත්, නිවන අවබෝධ කරගන්න තැනවත් කර්මය නැහැ, ක්‍රියාව නැහැ පින්නතුනේ. තමන්ට අයිති නැති වාහන පාරේ කොච්චර එහෙම අත මොන කොයි කොයි අත ගමන් කළා, තමන් ඒවා පිළිබඳව තැකීමක් කලබල වීමක් නැතුව බලා සිටිනවා. ඒ වගේම මේ අධ්‍යාත්මය තුල සැරිසරන හැම දෙයක් තුලම බැඳෙන්නට දෙයක්, උපාදානය කරන්නට දෙයක්, අල්ලගන්නට දෙයක් නැතිවග තේරුම් ගත්තට පස්සේ එයා උපදින තරහේ බැඳෙන්නේ නැහැ. උපදින ලෝභයේ බැඳෙන්නේ නැහැ. උපදින සිතුවිලි වල බැඳෙන ස්වභාවය නැති වෙනවා. ඒ හැම දෙයක්ම අර නගරයේ විවිධ දසදිසාවට, දසදිසාවට නෙමෙයි හැම පැත්තකටම සතර දිසාවටම. දසදිසාවට වාහනයක් නැහැ නේද? ගුවන් යානාවකින් කියතේ යන්න පුළුවන්. නැත්තම් තමන් ඒවයි බලාගෙන ඉන්නවා. එතකොට කායික ක්‍රියාවලියල්ලා යා නතර කරන්නේ නැහැ. යා නතර කරන්න මොකද මේ නතර කරනවා කියන එක අදහස? ඒ වාහනවල නැగిලා යන ස්වභාවයක් නෑ අපේ. ඒනේ සිතුවිල්ලක නැగిලා යන ස්වභාවයක් නෑ. ඒවා ගඟේ ගහගෙන යන දේවල් වගේ ගහගෙන යන. ඒවට අපි ගොඩ වෙන්නේ අන්නේ එතනින් තමයි එයාගේ සියලුම ක්‍රියාවලියන් සිද්ධ වෙන්නේ. කෙල යුක්ත වේවා, නියුක්ත වේවා, යුතුකමක් වේවා, කතා බහ කරන දෙයක් වේවා. ඒක ලොකු අල්ලා ගැනීමකින් තොරව සිදු කරනකොට යාට ඒ තුළ තර්කයක් නැහැ. ධම අතක්කාවචරය කියන්නේ ඒක වෙනතු වෙන. ධමවල තර්කයක් නැහැ. මොකද මේ වචනේ දෘෂ්ටිගතව නැති නිසා තර්කයේ උපදින්නේ. තර්කයෙන් තොරයි, තර්කේ නිදහස්. දවෘතේ මගේ තර්කේ නිදහස් අවස්ථා. ආයෝක ඉන්ද්‍රියන් වලින් තේරුම් ගන්න බෑ. ඉන්ද්‍රියන් වලින් තොර වූ දහම ඉන්ද්‍රියන් වලින් තොරවම තමයි වැටෙන්නට ඉඩ දෙන්නේ. ආයි ඉන්ද්‍රියන්ට ඔබ තේරුම් කරලා දෙන්න යන්න බෑ. ලෝකෝත්තර ධර්මයේ දෘෂ්ටියක් ඇටියට නිර්මාණය කළා උගන්නන්න පුළුවන්කම, කියා දෙන්න පුළුවන්කම තියෙනවද? කවදා බෑ. ධර්මයේ මහා පෘථිවි වගේ නම් මේ වචන පින්නතුනේ තේ හැන්ද වගේ. මහා පෘථිවිය මනල ඉවර කරන්න පුළුවන් ද තේ හැන්ද? ඒ වගේම ඔබගේ දෘෂ්ටිය, ඔබගේ සංකල්පය කුඩා කුඩා දේවල් කොටස් කරලා වේදනය කරලා වෙන් කරගන්නට තියෙන දෙයක් ඒකතර තේ හැන්ද වගේ. ඒ දෘෂ්ටියට වේදනය කළ වෙන් කරලා බෙදලා ගණන් හදන්න බෑ පෘථුවිය. තේ හැන්ද එහෙමනම් දැන් ඔබ මොකද කරන්නේ? අනිත්‍යතාවය තේරුම් ගන්න. ඒක යථාවබෝධයෙන් තේරුම් ගන්න. මට මනල ඉවරයක් කරන්න බෑ, සිතල ඉවරයක් කරන්න බෑ, දෘෂ්ටිගත වෙලා ඉවරයක් කරන්න බෑ, හදල ඉවරයක් කරන්න බෑ, දියුණු වෙලා ඉවරයක් කරන්න බෑ, අඬල ඉවරයක් කරන්න බෑ, බය වෙලා ඉවරයක් කරන්න බෑ, අඩුම තරමේ කෑම කන්න ඉවරයක් කරන්න බෑනේ. දැන් උපන් දවසේ ඉඳලා දන්න ඉදුල් පට ගාපු දවසේ ඉඳලා කෑම කනවා නේද? ඔක ඉවරයක් කරන්න. ඉවරයක් වෙන්නේ නැති වැඩ. වතුර බිල් ඉවර කරන්න බෑ. රයවල් තව කෝටි ගාණක් ආවත් නිදාගෙන ඉවර කරන්න බෑ. මේ ලෝකෙ හැමදේම ඉවර කරන්න පෙර දේවල් තියෙනවා. අනන්තයි. ඒකෝ අනන්තයක් ජය ගන්න පුළුවන්ද? අනන්තයක් ජය ගන්න බෑ. අන්නේ බව අවබෝධ කරගත්තොත් විතර අනන්ත ජීනේ. බුදුහාමුදුරන් පාවිච්චි කරපු වචනයක් නේද? අනන්ත ජීන. අනන්තය ජයගාය. සීමා කරන්න බැරි දෙයක් තිබුණ මිනිසුන්ට ලෝකේ ජය ගන්න බැරි. අනන්ත ජීන. අපිට ධර්ම අවබෝධය නැහැ කියන එකේ අදහස වෙන්නේ අපේ බාහිර බුද්ධිය මොනතරම් ධර්මයේ දැන සිටියා. තාම මේ දහම ඔබේ අධ්‍යාත්මයේ පිළිගෙන නැහැ. අන්න පිළිගන්න ඕනේ. ඒක අවබෝධය කරවන්න ඕනේ. ගැඹුරු මනසටත් ඒක අවබෝධ කරවන්න ඕනේ. සමහර විට ඔබ මතු පිටින් හඳුනනවා වෙන්න පුළුවන්. කෙටියෙන් කියතොත් මේ සියල්ලේ සංස්කාරකයන්ගේ නිදහස් වීම, ක්‍රියාවේ අවසානය, අකාලික බවට පත්වීම දහමයි. සියල්ල අත්හැරීම දහමයි කියලා. නමුත් ඔබේ අධ්‍යාත්මය තාම සියල්ල අත්හැරලා නෑ. ඇයි සියල්ල අත්හැරලා නැත්තේ? තාම යථාවබෝධය ඇවිදිලා නෑ. උදාහරණයක් වශයෙන් මව්පියෝ ඉගෙනගෙන රස්සාවල් කරලා දරුවෝ මල්ල හදලා එහෙම වයසට ගියාට පස්සේ ඒගොල්ලන්ගේ යම් කිසි පරිණත අතහැරීමක් තියෙනවා අවබෝධයෙන්. නමුත් ඊළඟ පරම්පරාවට තරුණ වයසේදීම කිව්වත් අර වැඩිහිටියන්ගේ අවබෝධය ඕගොල්ලොත් ඇති කරගන්න කියලා. ඒගොල්ලෝ ඇති කරගන්නේද? ඇති කරගන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලොත් අධ්‍යක්ීම් ලබලා එතෙන්ට යනකොට තමයි ආන්නේ අතහැරීම යථා අවබෝධය දක්වා වර්ධනය වෙනවා. ආන්නේ ඒ වගේ තමයි වෙනතුනේ. මේ බාහිර බුද්ධිහි තිබුණට ඒක ඇසේ පිළිගන්නේ නැහැ. ඒක යථා අවබෝධය තුළ තමයි පහළ වෙන්න ඕන. තමන්ම බැට කාලා තමන්ම ඒක තේරුම් ගන්නකොට තමන්ම ඒක ස්වභාවය ප්‍රත්‍යක්ෂ තේරුම් කර ගන්නවා. මෙන්න චින්තනයේ තියෙන මුලාව, මෙන්න චින්තනයේ තියෙන මැජික් එක. ඔබ තුල ඔබ සිටගන්නේ කවුරුන් හැටියටද? එහෙම නැත්නම් අපි මෙහෙම හිතමුකෝ, ඔබ උදෑසන අවදිවන්නේ කවුරුන් හැටියටද? දවසක් හරි හිතන්නකෝ ගම් හෙට උදෑසන අවදි වෙන්න ඕන මම මහත්ය වගේ කියලා මොනවලට හිතන්නවා. එනත මාතුරු හිතන්නව දැන් හැමදාම මම වගේම අවදිුණානේ, මං හෙට නෝන වගේ අවදි වෙන්න ඕන. එහෙමත් කියන්නේ නෑ. හැමදාම මම නෝන වගේ ආවදුනා, මේ ඒ ඔයා හිට නෝන වගේ ආවදී වෙන කිව්වොත් එම නේ. උදේ පාන්දර නැගිට්ට ගමන්ම නේද දුවන්න එනවා කුස්සියට. දුවලා තේ එකක් අදන්න කන්න යන පටන් ගන්න සිද්ධ වෙනවා. විද්‍යාත්මකව ආවදීවා. විද්‍යාවුද පාදි කියන්නේ ඒක නේද? විද්‍යාවෙන් ආවදීවා. ආලෝකයෙන් අවදිවන්න, ප්‍රඥාවෙන් අවදිවන්න. මේ ලෝකේ මොකද යථා තත්ත්වය කියන්නේ? යථා තත්ත්වය කියන්නේ මෙයයි කියලා දෙයක් නැත. ලෝකේ යථා තත්ත්වය කියන්නේ මෙයයි කියා දෙයක් නැත. ඉංග්‍රීසියෙන් කියන්නේ නතින් නතින් නතින් නතින් කියන්නේ තෝකට තමයි. පාරින් ඔය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියන්නේ තෝකට තමයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම තියෙන අතහරින්න. ආයිනිකයි කල්ලා ගන්න යන්න එපා. බුදුහාමුදුරුව අපිට ලබා දීලා තියෙන අතහරින්න. මිනිස්සුන්ට දෙවියන් වහන්සේ පෙන්වලා තියෙන්නේ අතහරින්න. නමුත් මේ ලෝකේ වෙලා තියෙන ප්‍රශ්නේ තමයි අර අතහරින්න දීපු දේවල් ටික ඔක්කොම මිනිස්සු අල්ලා ගත්තා. විසි කරන්න ඕන දේවල් ටික අල්ලා ගත්තා. මේක බෙදා වෙන් කළාට පස්සේ මම කැදෙන්නේ නැහැ. මේ හඬක් තියෙන්නේ අකුඩියක් ගන්න විට හඬක් අවුත්ින්නේ. එහෙම නැත්නම් එතන හඬවල් පවතින්නේ නැහැ. ශරීරයක් පවතින්නේ මේ සංස්කාරක කොටක එකතුව. සම විටක එකතුන් තමයි අපි තුල දුකක් මතු කරන්නේ. එකතුන් ටික වෙන් කරලා බැලුවාම කෙනෙක් වන්න පුජ්‍යලෙක් වන්න මමෙක් වන්න පුළුවන් කමක් නැහැ. ඔය මම කියලා අරන් තියෙන එකතුව. මම නිවන් දකීද කවදා? නිවනට බාධාව මම මිසක් මම නිවන් දකින්නේ නැත. අපි නිවන් දකින්න මොනවද කරන්න ඕන? කරපු දේවල් හොඳටම ඇති. කරලා කවදාවත් නිවන් දකින්න බෑ. ක්‍රියාවෙන් නිවන් දකින්න බෑ. පාගමනින් නිවනට යා හැකිද? බැරි සුභාත්‍රය. පාගමනින් නිවනට යන්නට බෑ. අහසේ පිය සතහන් නැත. ශ්‍රමණයෝද එලෙසම නැත. ශ්‍රමණයට ලාංඡනය නැහැ. ශ්‍රමණය සතහන නැහැ. ශ්‍රමණයට සංකේතය නැහැ. ශ්‍රවණය අල්ලගත් දෙයක් නැහැ. ශ්‍රමණය අතහැරපු දෙයක් නැහැ. ශ්‍රමණය කරන දෙයක් නැහැ. ශ්‍රමණය නොකරන දෙයක් නැහැ. ඇත්තෙත් නැත්තෙත් නැහැ. එහෙම මොකවත් නැහැ. අනිත්‍යයේ උපරිම සතහනක් නැතුව වාසය කරන්න. සතහනක් නැතුව වාසය කරන්න. ඒ සටහන් අඩුවිනේ යන පොඩි ළමයාගේ නේද? පොඩි ළමයා නේ. තාම අල්ලගෙන නැහැ මේක අපේ ඉඩම. මේක අපේ ගෙදර. මේක අපේ ජාතිය. මේක අපේ ආගම කියලා අල්ලන්නේ නැහැ. ඒ නිසා අල්ලපු ආගමේ ළමයාත් එක්ක සෙල්ලම් කරනවා. තාම සටහන වැදිලා නැහැ. නමුත් ලොකු වෙන ලොකු වෙන ලොකු වෙන මොකද කරන්නේ? ඒ සටහන තදින් පිහිටවනවා. පච්ච කොටනවා වගේ මකන්න බැරි වෙන තදින් පිහිටවන එක තමයි කරන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? සතුරුව බලන්න, විරුද්ධව බලන්න, ඇලීම් ගැටීම් උගන්වන්න. මම හිතන්නේ මේ සටහන් දුරු වුණාම ඒකාන්ත වශයෙන්ම අර පොඩි ළමයා වගේම විවෘත මනසකට එනවා, කිසිදු බැඳීමකින් තොරව, ගැටීමකින් තොරව. මේ දහම පුජ්‍යල මනසක් තුළ පවතිනා වූ දහමක් නම් නොවේ. පිහිටුවේ හැකි දහමක්ද නොවේ. පුජ්‍යලත්වේ ඉක්මවාම පවතිනවා. මේ අධ්‍යාත්මික තණ්හා මාන දිට්ටි ඒ දේවල් ටික දුරු වුණාට පස්සේ මොනවද ඉතුරු වෙන්නේ? දැනෙන්නේ අර මයින්හම හුලම් ගන්නවා වගේ හුස්ම ගන්න එක විතරයි. ඒක ස්වභාවික ක්‍රියාවලියක් නේ. ඒක පූජ්‍යල ක්‍රියාවලියක් නෙමෙයි. හුස්ම ගන්න එක අදවත ගෑන එක ස්වභාවික ක්‍රියාවලියක්. ඔච්චර එයාට හුස්මත් එක්ක ජීවත් වෙන්න වෙන්නේ. ආ ඊට එහා මොකක්වත් නැහැ. අධ්‍යාත්මික කලබගෑනි ටික ඔක්කොම අර තණ්හා මාන දිටි ඉවර වෙනවත් එක්කම දුර වෙලා යනවා. මේ දේවල් ඔක්කොම තියෙනවා. ධර්ම අවබෝධය වෙච්ච කෙනාට උනත් බාහිරයට සිත ගියාම මේ දේවල් ටික එනවා. අවුත යාර අරතරම් තද ඇලීමකින් මමායනකින් එක ගන්න ස්වභාවයක් නැහැ. අවුත යාටත් ආයි මනස පවිත්‍ර කරගෙන පිරිසුදු කරගෙන එන්න ලේසි. ආවම යාට මොනවද ඉතුරු වෙන්නේ? සුලං රැල්ල විතරයි ඉතුරු වෙන්නේ අවසාන. ඒකට හිත පිටවන්න ඕනේ. ඒක දිග ස්මෝල් කෙටි ස්මෝල් ඔක්කොම දැනෙනවා. තමන් ඉතාම පිරිසුදුව තමන් හුස්ම ඉහළ පහළ ගන්න බව ස්වභාවයෙන් වැටහෙන තැනට ආව කියලා කියන්නේ ඔබේ අධ්‍යාත්මික කලබගෑනි ඔබ කලබලකම ඕම අඩු කරලා ඈත් කරලා ආව කියලා. සමහරලාට උදේ මෙතෙන්ට එද්දී ඇසිපිය හෙලන බවවත් හුස්ම ගන්නවත් නොතේරෙන කෙනෙක් මේ වැඩසටහන ක්‍රියාත්මක වෙලා යනකොට අවසානට එනකොට අර දෘෂ්ටි මලකඩ හැලිලා තමන් ඇත්තටම හුස්ම ගන්න බව තේරෙනවා. දැන් බලන්න ඔබට ඒ බලන්න කොච්චර අධ්‍යාත්මික කලබගෑනේ කලබලකම අඩු වෙලා තියෙනවද කියලා. ඒ වගේම තමන්ට මොනතරම් හුස්ම ප්‍රකට වෙනවද? ඒ හුස්ම ප්‍රකට වෙනවා කියන්නේ අවධානය යොමු කරලා නෙමෙයි, අර අධ්‍යාත්මික කලබලය නැති නිසා ස්වභාවිකත්වය තේරෙන්න පටන් ගන්නවා. අවේදීත සුවය. මේක මුල් හරියේ ධර්මයේ තේරුම් ගන්න කෙනාටත් මේ සුවය තියෙනවා. අවේදීත සුවය. ඒ අවේදීත සුවය තමයි ප්‍රගුණ කරනවා කියන්නේ. ධර්මයේ ප්‍රගුණ වීම කියන්නේ අවේදීත සුවය. එහෙම නැත්නම් ධර්මයේ තාවචනයක් කියනකොට මෛත්‍රී විහරණය. මෛත්‍රී විහරණය තමයි ආසේවිත භාවිත බහුලීකතා. එහෙම නැත්නම් මේ ධර්ම අවබෝධ වෙච්ච අය ආයේ හුලං අදින්න කොහොමවත් යන්න උවමනාව නෑ. වෙන වෙන අයගේ ගිහිල්ලා මොනව හරි ධ්‍යාන භාවනාවල් කරන්න උවමනාව නෑ. එයාට අපි ඒකට දැම්ම දැන් එයා ගැන බලන දෙයක් නැහැ කියන්නේ එයාට තේරෙනවා. එයා වඩන්න ඕන අවීදිත සෝය. එයා ප්‍රකට කරගත්ත ධහම අවබෝධ කරගත්ත ධර්මයේ තුල වැඩෙන්නේ ඕන. එහෙම නැතුව ආය වෙන මොකක් කියලා හොයාගන්න දෙයක් එයාට ඉතුරු වෙන්නේ නෑ. එයා වඩනවා මෛත්‍රී විහරණය වඩනවා නේද? දැන් මෛත්‍රිය හඳුන්වලා දුන්න බුදුහාමුදුරුවෝ ඒක වඩන්නේ කියලා. මෛත්‍රී විහරණය නිවාසය කරන්නේ චේතෝ විමුක්තික මෛත්‍රිය. ඒක පින්නතුනේ අනන්ත විශ්වය පුරා පැතිරෙන චේතෝ විමුක්තික මෛත්‍රිය. සුළු මොහොතක් හරි දවසකට මේ මෛත්‍රී විහරණේ වාසය කරන්න කියලා බුදුහාමුදුරුවෝ අනුශාසනා කළා. අර අවබෝධයේ තියෙන පිරිසට දැන් අපේ අය මේ මෛත්‍රී විහරණේ කියලා මොකද කරන්නේ? සියලු සත්වයෝ නිදුක්කෙත්වා නිරෝගීවෙත්වා සුවපත්ත්වා කියන ඕක මෛත්‍රී විහරණේ නෙමෙයි, ඕක කරුණා භාවනා. ඊට පස්සේ ආයි හදනවා වෛර නැත්තුව වෙත්වා ක්‍රෝධ නැත්තුව වෙත්වා ඊර්ෂ්‍යාව නැත්තුව වෙත්වා කියලා. ඒක තව පැත්තක්. ඒ මෛත්‍රී විහරණය නෙමෙයි. චේතෝ විමුක්තික මෛත්‍රිය අඳුන ගන්නම ආහන දෙය තමයි ආඳුරනේ. දැන් ඕක අවබෝධ කරගන්න අපි මොකද කරන්න ඕන? කියන්න දෙන්නේ කරන්න දෙයක් නැහැ කියන එකම තමයි. ඒ කියන්නේ අපි gedara ඔන්න විදියට ඉන්න. මං අහන්නේ gedara මේ මොකුත් කර නොකරද හිටියේ gedara? gedara නැයිද මොකුත් නොකරද කියලා මම අහන්නේ. හැමදෙස්සෙම ක්‍රියාවලියක වැටිලා නෙමෙයිද හිටියේ? ලෝභ ద్వේෂ මොහ. එන්නේ නිකම් වරදව වටහා ගන්න එපා. ඊට පස්සේ මේ අඳුරු ගැන එන අපි ගවල වල උන්න විදියට ඉන්න කියන කෙනෙක් කියලා හිතන්න එපා. ඒක කියලා මේ. ඒක නෙමෙයි. gedarat hitiye kar kar මොනවා හරි මෙහෙත් ඇවිල්ලා ඉන්නේ මොනවා හරි මනෝ කර්ම, වචී කර්ම, කාය කර්ම වල බැඳිලා මෙන්න මේ බැඳීම මේ මනෝ කර්ම වල නිදහස් වෙනවා. ඒ බැඳීමෙන් නිදහස් වීමම තමයි ක්‍රියාවෙන් නිදහස් වුණා, ක්‍රියාවෙන් තොර වුණා කියලා කියන්නේ. නේ දැන් තමන්ගේ අයිති දෙන කාර්යක වික්කාම එතන ඉඳලා ඒ කාර්යක දුවනවා. හැබැයි ඔබට දැනෙනවද මගේ කාර්යක දුවනවා කාර්ය කියලා? නෑ, අපිට දැනෙන්නේ එයාගේ කාර්යක පාරේ දුවනෝ කියන නිසා. මං විකුණපු මගේ කාර් එක පාරේ දුවනවායි කියලා දැනෙන්නේ නෑ. හැබැයි යාට විකුණන්න කලින් දෙනුනේ. ඕ ඒ මගේ කාර් එක දුවනවා පාරේ. ආන් එතන මේ අතහැරීම තියෙන්නේ. කාර් එක දිගටම දුවයි. කකුල් දෙක ඒ විදිහට වැඩ කරයි. සිතුවිලි පරම්පරා ඒ විදිහට ගලාගෙන යයි. අරමුණුයි. හැබැයි ඒකක්වත් මගේ කාර් එක දුවන තැන නෑ යාවදී. මේ භාවනාවේදී අපි අමුතු විහිරක් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. මේ මොහොත කියන අවස්ථාවටපත් වුණාම අමුතු විහිරක් මේ ධර්මයේ තුල නැහැ. තියෙන්නේ මොනවද? අවේදීත බව, වින්දනාත්මක ගැටලුකාරක ස්වභාවයන් ටිකෙන් දුරුණු ලක්ෂණේ තියෙන්නේ. ඔබ අන්නේදී පිළිගන්න සූදානම්ව සිටින්න ඕන. එවිට තමයි ඔබට ධර්මයේ මිහිර දැනෙන්නේ. හැබැයි ධර්මයෙන්ොත් ඔබ වේදනාත්මක දෙයක් බලාපොරොත්තු වෙනොත් මොකද වෙන්නේ? ඔබට ධර්මයේ මොන ගහන්නේ නැහැ. ඔබ යන්නේ වේදනාන්තයකට. ඒක ධර්මයේදී අපි වේදනාන්තයක් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. වේදනාන්තයකින් තොරව තමයි ධර්මයේ රසය විඳින්න ඕන. ධර්මයේ සැප වෙන්නේ විඳින් නැති නිසා, විඳින් නැති නිසා. ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ සිත සංවර කර ගැනීම, කාය සංවර කර ගැනීම, වචනය සංවර කර ගැනීම, මේ ඉන්ද්‍රියන් සය සංවර කර ගැනීම. සංවර කර ගැනීමට හොඳ සම්මා සතිය, සම්මා සමාධිය වාසය කරන්න ඕන. ඒක තමයි ධර්මයේ වාසය කරනවා කියන්නේ. ඒක තමයි ධර්මයේ ගොඩ නැගෙනවා කියන්නේ. කාලයක් පුරුදු කරනවා නම් කෙනෙකුට එයාට සම්පූර්ණයෙන්ම ඈත් වී යනවා මේ ඉන්ද්‍රිය බද්ධය. ඉන්ද්‍රිය සංවරය වැඩි වෙනවා. සෑ හැමදාම ඉන්ද්‍රිය සංවරය, හැමදාම අනුසංවරය, ධර්මානුකූලව පුරුදු පුහුණු කර ගන්නවා. විවේක තියෙන වෙලාවට ඒක තමන්ට රුචි පරිදි. ස්වාමීන් වහන්සේ කියලා දුන්නයි කියලා ඒක හේවම කරන්න යන්නට එපා. අමුවෙන්නේ නේද? දැන් රතේ අපදවන මූලික කාරණාටික කියලා දුන්නාම ඊළඟට යා රතේ පදවන්නේ තමන්ට රුචි පරිදි. ඒක තමයි ස්වභාවය. ඒ වගේ තමයි තමන්ගේ මනසේ පාලනය අයිති තමන්ට. තමන්ට ගැටලුවක් යම් තැනක උපදිනවද ඒ ගැටලුව විදිහට දැකලා ඒ ගැටලුවේ නිදහස් වෙන්න ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. දැන් බුදුහාමුදුරු මතක් කරනවා යම් අවස්ථාවන් වලදී ඔබේ සක්මන් කරද්දී මනස අසංසුන් වෙනවා නම් වාඩි වෙන්න කියනවා. වාඩි වෙලා ඉද්දී ඔබේ මනස අසංසුන් වෙනවා නම් නැගිටින්න කියනවා. නැගිටලත් දැන් තමන්ට ආයෙ මනස අසංසුන් වෙනවා ටිකක් විවේක ගන්න කියනවා. දැන් ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඔබට ඔබේ ස්වාධීන කැමැත්තක් අතර අනුගමනය කරන්නට අවකාශය සහස්ර දෙකක් තියෙනවා. ඒ වගේ ධර්ම අවබෝධ වෙච්ච අයට උන එච්චරයි. අවබෝධ වෙච්ච අයට වාහනේ තියෙනවා. හැබැයි වාහනෙන් ගියාම වාහනේ දූවිලි කුණු දූවිලි ගෑවෙනවා. ඒවිලා ආයි වාහනේ පොඩක් සෝද ගන්නවා. අනිත් අය වාහනේ ගන්න ඕන. මොකද? වයින් ඇවිදින එක්කෙනා දැන් පාවෙන් වාහනේ ඇතුලේ යන්නේ. එයාගේ පිටින් විතරයි කුළු දූවිලි වාහනේ තමයි ඔක්කොම තැවරලා තියෙන්නේ. පයින් යන අයද මොකද වෙන්නේ? එයාගේ වාහනේ නෙමෙයි, එයාගේ කෙලින්ම වදින්නේ කුළු දූවිලි ටික ඇඟට. පුතජන භාවයේ කියන්නේ හරියට පයින් යනවා වගේ වැඩක්. වාහනේ යනවා කියන්නේ තමයි මාර්ගඵලලාභීගේ ලක්ෂණය. එයාට පිටින් මේ දේවල් ඇති වුණාට එයාගේ ඇඟට නම් මුකුත්ම ඇවිල්ලා නැහැ. ඒක ඍජුව කුණු දූවිලි තැරන ස්වභාවය පුතඥන භාවය තුළ තියෙනවා. තමන්ගේ වාහනේ කුණු දූවිලි තැරනවා වගේ පිටතින් මේ අවබෝධය තුළ සිටින කෙනාට තේරෙනවා. ඉතින් මේ අවබෝධයට ආවත් ඉතින් තව මදි, තව ඉස්සරහට යන්න ඕන. හැබැයි ඒක තණ්හාවට යන්න බෑ නේද? දොස්තර මහත්තයාට ඇවිල්ලා කිව්වලු මේ දොස්තර මහත්තයා මේ අපි දැන් මේ විදිහටම දිගටම බෙහෙත් ගන්න පහස හයකට වෙනසක් කරමුද කියලා. මස්තර් මහත්තයා කියවලු මේ ඇයි වෙනස් කරන්නේ කියලා. මස්තර් මහත්තයා කියනවා දැන් කිලෝමීටර් 2ක් විතර යනකොට ධනිස්සේ පොඩ්ඩක් ඇක්කුමක් එනවා. මේ ඒක නිසා වෙනසක් කරමුද කියලා. කිලෝමීටර් 2ක් විතර යනකොට ධනිස්සේ ඇක්කුමක් එනවා. ඒක නිසා වෙනසක් කරමුද කියලා. ඉතින් මස්තර් මහත්තයා තමන්ට මතක නැද්ද මීට මාස 6කට විතර කලින් තමන් ආසේ ඇවිද්දිම නැහැ කියලා. ආ ඒක නම් එහෙම තමයි කලින් ඇවිදින්නේ. දැන් ওই වෙනසක් කරමු කියන්නේ කිලෝමීටර් 2ක් යනකොට ධනිස් එකක් පොඩ්ඩක් එනවා කියලා. ධනිස්ෙන් දොස්තර මහන්තයෙන් කියනවලු එහෙනම් ඉතින් කැමති විදිහට ඉතින් ওই බොන බෙහෙත් ටිකක් ඉන්නම් අඩු කරගන්න. ඉතින් ආඩ වෙනසක් කරන්න ඕන නම් කියලා. ඉතින් එයා දෙකක් තුනක් අඩු කරගන්නවා. නායි මාස 4කින් 5කින් කෝල් එකක් කරනවලු දොස්තර මහන්තයෝ. දැන් ඇවිදින්නම බෑ කිව්වා. ඊට පස්සේ දොස්තර මහත්තයාගෙන් අහුවා දැන් මොකද කරන්නේ කියලා. දොස්තර මහත්තයා කිව්වා එහෙනම් වෙනසක් කරපුවා කියලා. නේ? ඒ වගේ තමයි සමහර ලාට තමයි හිතාගන්න බෑ තමන් ආපු ඉන්න දැන් මානසික සුවේ වටිනාකම. ඒකත් තේරුම් ගන්න තමයි මහන්සි වෙනවා. මම පොදුවේ පත්වෙච්ච අයගේ දැන් මම උනත් එහෙම වෙලා තියෙනවා මම කල්පනා කරනවා හා මගේ මනස වගේ වෙන්නේ තේන එක කියන්නේ මේ සමාජ මිනිස්සුන්ට ගැටලු නෑ ප්‍රශ්න නෑ මම මගේ මේ හරි සෞම්‍යව බොහොම සෑල්ලුවෙන් ඉන්න ඇති හැමෝම කියලා පොඩ්ඩක් එළියට ඔළුව දාලා බලන්න ඕන බැලුවාම තමයි තේරෙන්නේ මොනතරම් ගැටලුවල ප්‍රශ්නවල පීඩනවල මිනිස්සු තැවෙනවද කියලා හැබැයි කියන්නේ ඉතින් ප්‍රශ්නයක් නැහැ කියලා. ප්‍රශ්නෙක අගක් මුලක්වත් හොයාගන්න බැරුව. ඒසත් තමන් ඉඳලා හිටලා හරි එහෙම ගණනය කරලා බලන්න ඕන. ඒක තමයි හරි. දැන් අපේ අම්මන් මේ හරි රස්නේ හරි රස්නේ කිය කිය හිටියලු. දවස් හත දෙකක් එළියට පහළියට ගිහිල්ලා ඇවිල්ලා. හපෝ කියනවලු මේ පිච්චෙනවනේ ගිනි ගන්නවනේ. බලනකොට දැන් මේ රස්නේ නෑලු. ඒක තමයි ඇටි. අපි පිටද තේරුම් ගන්නකොට තමයි තේරෙන්නේ ඇතුළත තියෙන සිසිලස කොච්චරද කියලා. ඒ වගේ තමන් ඉන්න තැනත් එක්ක තමන් ගණන් හදලා පොඩ්ඩක් බලන්න ඕනේ ඉඳලා හෙල්ලලා. බැලුවම තමයි තේරෙන්නේ තව මොන තරම් පීඩා, කම්කටොළු, දුක් දෝමනස දුරු කරලද තින්නේ කියලා. ඇවිදින්නම වැරපො හිටපු කෙනා දැන් නැගිටලා ඇවිදිනවා. ඇවිදිනකොට මොකද කියන්නේ? කිලෝමීටර් 5ක් ආක් කරනකොට දැනිසි පොඩි කැක්කුමක් එනවා. ඔව්. වෙනසක් කරලා බලමුද? අර පහුගිය කාලේ කරපු වෙනස වගේ තමයි. ඊට පස්සේ වෙනස් වෙලාම තියෙ ඊට පස්සේ. ඉතින් ඊට පස්සේ ඔක තමයි තත්ත්වය. මේක එක නීතියක් රූලක් භාවනා ක්‍රමයක් නෙමෙයි තමන්ට පරිණත බුද්ධියකින් හසුරවන්න තියෙන ඥානයකින් හසුරවන්න තියෙන මොහොතින් මොහත අලුත්ව දකමින් හැම මොහොතකම ධර්මය භාවිත කරමින් කටයුතු කරා විශේෂයෙන් ගැටලුවක් ආවාම ප්‍රශ්නයක් ආවාම යම් කිසි තත්ත්වයක් ආවම ඒවෙන් තමන් ධර්මයෙන් ආරක්ෂා වේ. ධර්මයේ ඒට යොදවල බලන්න ඕන. එතකොට තමන්ට ධර්මයෙන් පිටක් එක ලැබෙනවා. දැන් ඔය අභිධර්ම ඉගෙන ගන්න කට්ටියලා අකුසල සිත් මෙච්චරයි, අකුසල මූලික මෙච්චරයි, කුසල සිත් මෙච්චරයි, ලෝකෝත්තර සිත් මෙච්චරයි නේද? අසංකාරික සිත් මෙච්චරයි, සංකාරක සිත් මෙච්චරයි කියලා ඉලක්කම් ගණන් ගොඩාක් දාගෙන ඉන්න හැබැයි අර මිනිස්සයාගේ හිතේ තියෙන ලෝභ දේශ මොහේ ඒගොල්ලෝ අඳුරගෙන නෑ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ලෝකෝත්තර සිත් තියෙනවා කියලා කියන ලෝකෝත්තර සිත් එකක්වත් නැහැ. ලෝකෝත්තර සිත් අටක් කියන්න බෑ. මාර්ග සිතයි ඵල සිතයි, මාර්ග සිතයි ඵල සිතයි. ඒවට මේ සිත් කියන්න පුළුවන් කමක් නෑ. සිත නෑ, සිත සිත අතහැරලා ලෝකෝත්තර බල සිත තියෙන ලෞකික අර්ථය. චේතනාව තියෙන ලෞකික අර්ථය. ලෝකෝත්තර සිත් එකක්වත් නෑ. මොකද ලෝකෝත්තර සිත කියන්නේ චේතෝ විමුක්තික අවස්ථාව. එකක්වත් නෑ. කවුරු හරි නොදන්න කමට ඔය දාලා තියෙන. එහෙම නැත්නම් මන් දන්නේ නැති කමට කියනවද දන්නේ? නේ මට නම් හම්බ වුණේ නැහැ. මොනෙහි වුණේ නැහැ මං සිද්දක් කියලා ගම මොනෙහි වුණේ නැහැ. මොකද අසංකාරික අවේදීතව මුණ ගැහෙන දේවල් වලට කොහොමද සිත් කියන්නේ කියලා. එක එක වහරට විතරක් පාවිච්චි කරන එකක් වෙන්න ඕන. නැත්නම් ඒ සිත් මොන ගහින්නේ නැහැ. ඊළඟට අසංකාරික සිත් නැහැ. හැම සිතක්ම පහළ වෙන්නේ සංස්කාර මත. එක වහරට පාවිච්චි කරන වචනයක් වෙන්න ඕන. විමුක්තිසිත කිව්වහම විමුක්තිසිත කියලා එකක් නැහැ. ඒක හරියට පාවිච්චි වෙන එකක් පමණයි. නිරෝධසිත කිව්වහම නිරෝධ සිතක් නැහැ. ඒක හරියට පාවිච්චි වෙන එකක් පමණයි. බැඳීම් විරහිත අවස්ථාවක පුරුදු කරා. බැඳීම් රහිත, බැඳීම් නැති අවස්ථාව පුරුදු කරා. මේ බැඳීම් නැති අවස්ථාව පුරුදු කරනවා කියන්නේ ඔබ නිර්වාණය පුරුදු කරනවා, නිවන පුරුදු කරනවා. මොනම පැත්තකටවත් බැඳීමක් නැති නිසා තමයි නිර්වාණ. ඒක අතීතයටවත් අනාගතයටවත් වර්තමානයටවත් තමන්ගේ පැත්තටවත් අන් අයගේ පැත්තටවත් අධ්‍යාත්මිකවත් බාහිරවත් බැඳීම් සහිත අවස්ථාවක් නැහැ. ගැටීම් සහිත අවස්ථාවක් නැති නිසා එකට කියනවා නිර්වාණය. ඒ කියන්නේ ආ වේදනාත්‍රේක්ම වූ ස්වභාවයක්, කාලේක්ම වූ ස්වභාවයක් පවතින. ඒ නිර්වාණ භාවනාව. එතන ඉඳලා නිර්වාණය භාවනාව වශයෙන් දිනු කරන්නේ. ඒක තමයි භාවනාව. ලෝකෝත්තර සමාධි භාවනාව. ආර්යවතුන්ගේ නිශ්ශබ්දතාවයක් තියෙනවා. කල්පනා කරනව නෙමෙයි, අරමුණක එළඹගෙන නොගෙන පවතින නිශ්ශබ්දතාවය. කෙනෙකුට බැලුව බැලමට පේන සංසාර කලකිරෙනවා. එහෙමත් නැත්නම් මොනවා හරි කල්පනා කරනවා වගේ. හැබැයි කිසි අරමුණක නොමෙදුණු ඒ නිහලතාවය. ඔබට තියෙනවද ඒ ආර්ය නිහඬතාව? මම පොඩි ගැඹුරු ප්‍රශ්නයක් අහන්නම්. හරියට උත්තරයක් දෙන්න බලන්න, හරියට නෙවැරදිව. ඔරලෝසයේ කටු ඉස්සරහටද පස්සටද කැරකෙන්නේ? මම හිතුව කට්ටිය බකව බක ගාලා හිනාවේ කියලා. හිනාවනේ නන්නේ. ඔරලෝසයේ කටු ඉස්සරහටද පස්සටද කැරකෙන්නේ? මොකද උත්තරයක් නැත්තේ? තාන්න කොහොමද හිතෙන්නේ? හා? කොහටවත් කරකැවෙන්නේ නැහැ. කොහොමද ඒක කොහටවත් කරකැවෙන්නේ නැහැ කියන්නේ? කරකැවෙන්නේ නැතුව නතර වෙලා කටු තියෙනවද? හා? ඒ කියන්නේ ඔරලෝසුවේ කටු නතර වෙලා. එහෙමද? ඔරලෝසුවක් නැති තැන කටු කොහෙන්ද? කටු නැති තැන කැරගැවිල්ලක් කොහෙද? ඔන්න අනිත්‍යතාව. ඔරලෝසුවක් නැති තැන කටු කොහෙද? කටු නැති තැන කැරගැවිල්ලක් කොහෙද? සත්වෙක් මෙහි නැති තැන මවන්නේ කොහිද? කින්නු සත්තෝති පච්චේසි මාර දිට්ටි ගතන්නුතේ සුද්ධ සංඛාර පුඤ්ඤෝයන් නයිද සත්තෝක ලබ්බති. මේකේ සත්වෙක් කියලා ඔබ ගන්නව නම් දෙයක් නිමිත්තක් වශයෙන් ගන්නව නම් ඒක මාර දෘෂ්ටිය, මාර සම්මතය, අවිද්‍යාසහගත දෙයක්. සංස්කාරක පින්ඩයක් මෙහි තිබෙන්නේ. මෙහි සති නොලැබේ. මේ සතෙක් නෑ. ඉතින් ගෝලව පිරිසක් හදලා මේ මං වගේම කටු ඉස්සරහට පස්සට කැරගෙනවද කියලා අහනවා වගේ. ඒ ගුරුනාංශ කෙනෙක් මේ සෙන් දහමෙන් හදලා හොඳට ප්‍රගුණ වුණයි කියලා කිව්වහම මේ කුරුල්ලෙක් හදලා තියනවා මේ පුළුම් වලේ. ඒ පුළුම් කුරුල්ලව පෙන්නල වෙරවලා මේ දුන්නෙන් ඔබ ඉලක්ක කරන්න කියනවා. කාටද? අර කුරුල්ලට. ඒ අහනෝ කෙනාගෙන් දැන් ඔයා කොහෙද ඉලක්ක කරේ? එයා කියනවා මම මේ පිහාටුවට ඉලක්ක කළේ. තව ටික ප්‍රගුණ කරගෙන ඉන්න කියනවා. ඊට පස්සේ තව එක්කෙනෙක් කියනවා එයාට ඉලක්ක කරන්න කියනවා. එයා කියනවා මම බඩට ඉලක්ක කළා. ඔයා තව ප්‍රගුණ කරගෙන ඉන්න ධර්මයේ. තව එක්කෙනෙක් ආවා. එයාගෙන් යව කොහාටද ඔබ ඉලක්ක කරන්නේ? මං ඇසට ඉලක්ක කළා. ඔබ තව ටිකක් ධර්මය ප්‍රගුණ කරගන්න. එක්කෙනෙක් ආව, තව එක්කෙනෙක් අවසානය කරන. ඔබ කොහටද ඉලක්ක කරන්න කියලා ඇහුවා. ඉලක්ක කරන්න කුරුල්ලෙක් නෑ නේ කිව්වා. ඇගෙන රුණාසේ උලක්ක කරන්න කුරුල්ලෙක් නෑ නේ. ඔන්න දුන්නා ඊතලෑ මෙහාට දෙනු. දැන් හොඳයි. දැන් දියුණුව නේද? යන යන ගිහිල්ලා බණ ධර්ම අනිත් අයටත් කියලා දෙනවා කියලා ඔයා දැන් හරි කියලා යවුවා. ඒ වගේ තමයි මම අර කටුපස්සෙන්ට හරි උත්තරේ දුන්නා නම් එහේ මේගොල්ලොත් බණ කියන්න කියලා යවනවා. ඕ තාම කට. තාම උරලෝසුවක් තියෙනවා. තාම කටු තියෙනවා. ඉස්සරහට පසර කරගෙන නැති එක විතරයි. මේ කටු නැති වෙන්න ඕන, ඔරලෝසුවත් නැති වෙන්න ඕන. ඊට පස්සේ තමයි ඔබට අකාලිකව පාරේ යන්න පුළුවන්. මේ සීලබ්බත පරාමාස නැතු ඔරලෝසුවේ කටු තියෙනකන් එක සීලබ්බත පරාමාසයක් තියෙන මොකද 12න් පස්සේ කන්න හොඳ නැහැ. ඔරලෝසු නැති වෙච්ච ගමන් කටු නැහැ. කටු නැති කරකින්නේ. කරගෙන නැති ගමන් රැද්දවලක් නැහැ. ඇය දහවල ඉක්මවූ රහතුන්. ඊට පස්සේ පඩිකින් නම්බර ඉගෙන වෙලාවට තියෙන වෙලාවට දෙයක් කාලා ප්‍රවැත්මට ජීවත් වෙයි. සීලබ්බත පරාමාසයක් නැහැ. සීලබ්බත පරාමාස වලට ලෝකේ හදන්න බෑ. දැන් මේ රටේ විතර උදේ හවස අරක්කු බොන්න එපා සුරා මේරේ මජ්ජපමා දට්ටානා කීගිය කෑ ගහන තරම් ලෝකේ කොහොමවක් රටක් තියෙනවද? නෑ. මන් දන්නේ මිනිස්සු වතුර වලට වඩා පරිහරණය කරලා තියෙනව ගණන් හදලා බැලුවහම මේ මන්ද්‍රව්‍ය වර්ග. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්න හේතුව තමයි මේ එහෙම ශ්‍රීලෝතයකින් හදන්නට බෑ. ඉතින් කවුරුත් බලාපොරොත්තු වෙන්නේ කුමන හෝ දෙයකින් සැනසෙන්න, ඒ සැනසෙල් ලබා ගන්නට ධර්මය හොදින් ප්‍රකට කරන්න ඕනේ. ඒ කොයිට වඩා ක්‍රමයක් නැහැ මේක කියා දෙන්න. එහෙම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ තමයි අර මහා තුෂ්ණීම් වාහයෙන් යුක්ත නිහඬව සිටින්නයි තියෙන්නේ. තේරුම් ගන්න කෙනාට තේරුම් ගන්න, නැති කෙනාට ඕන එකක් හිතාගෙන යන්න. මහා තුෂ්ණීම් වාහයෙන් ඉන්නයි තියෙන්නේ. ඉතින් මේ ධම් තේරුම් ගන්න. එතකොට සැනසිලි දායක අවබෝධයකින් ඔබට කටයුතු කරන්න හැකියාව ශක්තිය දැරෙන්නේ. ධර්මයේ ගැඹුරයි ආසියෙන් කැප වෙන අවබෝධයෙන් පූර්ණත්වයට පත් වෙන හැම දිනකටම තෙරුවන් සරණයි.